ධර්මානුශාසනාව කරුණු පින්දුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණ වහන්සේ විසිනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පඤ්ඤාවන්තස්සයන් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුම් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මා පුරුෂ විතරක අටින් සත්‍යන්නේ මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් කෙරෙනවා. පඤ්ඤාවන්තස්සයන් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ. මානෙනි මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි ප්‍රඥාව නැත්තොන්ට නොවේ. මේක ඉතා වැදගත් මාතෘකාවක්. ඉන්නතුන් අහලා ඇති අපේ සරුවඥන් වහන්සේ බුදුබාටපත් වෙලා අටවෙනි සතියේදී ධර්ම ගාම්භීරත්වයේ සම්වර්ෂණය කළ බව. අභිගතෝ කෝ ඥායන් ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරුනුබෝධෝ නිතුනෝ පණ්ඩිත වේදෙනියෝ අතක්කාවචරු මා විසින් මේ ගාම්භීර ධර්මයක් ආબોධ කරගන්නා ලදි. ගම්භීරෝ දුද්දසෝ ගැඹුරුයි දැකීමට දුෂ්කරයි. නිපුනු අතිසෙන් සියු එවාගේම අතක්කාවචරු කරකෙන් දැසගත නොහැකි ධර්මයක්. පණ්ඩිත වේදෙනියෝ ඥානවන්තයන් විසින් පමණක් ආબોධ කළ යුතු දෙයක්. ඉදම්පි කෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර නිරෝධෝ සබ්බ උපදිපටි නිස්සග්ගෝ තණ්හාක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. පටිච්ච සමුප්පාදයේ චතුරාරි සත්‍ය පමණක් නොවේ. නිර්වාණ ධාතු ප්‍රවා භෝම ගාම්භීරයි. ආලේ රාමා කෝපනායම් පජා මේ ලෝක සත්‍යය තෘෂ්ණා ආලයෙන් ඇලීගෙන වාසය කරනවා. ආලේ රතා ආලේ සම්මුදිත මේ තෘෂ්ණාවේ ඇලීගෙන තෘෂ්ණාවෙන් මුසුපත් වේගෙන සිටිනවා මේ ලෝක සත්‍යය. ආලේ රාමාය කෝපනාය පජාය ආලේ රතායාලේ සම්මුදිතාය දුද්දතං ඉදං තානං යදිදං ඉදාපච්චේත පටිච්ච සමුප්පාදෝ. මේ තෘෂ්ණා ආලයෙහි ඇලීගෙන තෘෂ්ණා ආලයෙහි බැසගෙන තෘෂ්ණා ආලයෙහි මුසපත්තේගෙන සිටින මේ සත්ත ප්‍රජා විසින් ඉදාපච්චේත පටිච්ච සමුප්පාද කියන මේ හේතුඵල ධර්මයේ ආબોධ කර ගැනීම බොහෝම දුෂ්කරයි. ඒකත් වඩා දුෂ්කරයි නිර්වාණ ධාතුව දැක ගැනීම කියන එකයි ගාම්භීරත්වය මෙනෙහි කිරීමේද වැටහුණි. මම යම් හේකින් ලොවට දහම් දෙසනවා නම් මට වෙහෙසක් පමණයි. ඒක ආબોධ කර ගැනීම ඉතාම දුෂ්කරයි කියලා මන්දෝත්සාහි භාවයක් ඒ ආකාරය හිතේ පහළ වුණා. ඒක ධර්මතාවක්. මොකද ලෝතුරා බුදු වෙලා මේ සතිය අටක් ිරෙන තුරු ලෝකයේ දේශ දැලුවේ නැහැ. ලෝකයේ දේශ දැලුවේ නැහැ. ධර්මයේ දේශම බලාගෙන උන්වහන්සේ නිවන් සැප වින්දි. සතිය අටක්ම නිවන් සැපම වින්දා අටවෙනි සතියේදී ධර්මයේ ගැඹීරත්වයේ සම්වර්ෂණය කළා. ඒ මොහොතේදී තථාගතයන් වහන්සේගේ සිත බලා සිටි අරිහන්ත බ්‍රහ්ම රාජයෙක් වෙන සම්පති වහාම සැනිකින් ආවා. යන්නේ නමස්කාර කොට කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝව දෙස බලන්න මැනවි. මේ මගධ රාජධානී පහළ වුණ සාතුරුවරු 6 දිනේ. මේ ඇත්තන්ගේ ධර්මය තෙලෙස් සහිත ධර්මයක්. කිලුරු ධර්මයක් නිත්‍යා ධර්මයක්. සසලින් එතර වෙන ධර්මයක් නොවේ. ස්වාමීන් වහන්සේ විශාල පර්වතයක් මුදුනට නැංගා වගේ විශාල උස ප්‍රාසාදයක් නැංගා වගේ ප්‍රඥා ප්‍රාසාදයේ මුදුනටපත් වුණා. ස්වාමීනි ලොව දෙස නුවණින් බලා වදාරණසේකවා ධර්මී ආબોධ කරගන්න ඉන්නවා ස්වාමීනි. ධර්මයේ නැසොත් ඒයතු ආબોධයෙන් පිරිනවා ස්වාමීනි. අනුකම්පා කොට දාම් දෙසුන මැනවි කියලා. පුත්තේහි වීර දිජිත සංගාම සත්‍යවාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාසාරෝ භවිස්සන්ති. මේකයි අන්තිම ගාථාව ආරාධනාවේ. ස්වාමීනි නංගී සිටින මැනව දිජිත සංගාම මාර සංග්‍රාමයෙන් ජයගත් උත්තමයන් වහන්සේ, සත්‍යවාහ ශාස්ත්‍රු වාක්‍යයන් වහන්සේ, අනනේ සීලු නයන් නිදහස වූ තථාගතයන් වහන්සේ, විචර ලෝකේ මේ ලොව නුවණින් හැසිරී බලා වදාරණසේකවා, දේශසු භගවා ධම්මං භාගතුන් වහන්සේ ධර්මයේ දේශනසේකවා, අඤ්ඤාසාරෝ භවිෂ්‍යන්ති ස්වාමීනි ධර්මය ආબોධ කරගන්නවා සිටිනවා කියන එක ආරාධනා කළා. ඒලාමේදී සරුවඥන් වහන්සේ බුදු ඇස විහිදෙව්වා. ඒකට තාත්පරයක් ගත උනේ නැහැ. බුදු ඇස විහිදෙව්වා තුන් ලෝක ධාතුවට. බුදු ඇස විහිදීමේදී තථාගතයන් වහන්සේට පෙනී ගියා ලෝකේ සත්‍යෝ කොට්ටාස හතර. උද්දේ තත්ඥ විපංචිතඥ නෙය්‍ය පදපරම කියලා. උද්දේ තත්ඥ කියන්නේ දාම් පදයක් මාත්‍රුකා කළ කෙනෙම මාර්ගඵල ලබන්නෝ ඉන්නවා. උද්දේ තත්ඥ. විපංචිතඥ කියන්නේ දහම් පදයක් මාත්‍රුකා කොට විස්තර කරද්දී මගඵල නිවන් ලබන්නෝ ඉන්නවා. විපංචිතඥ. නෙය්‍ය ධර්ම ශ්‍රවණේ කරලා සීලාදී ගුණ පුරමින් සමථ උපාසනා වඩමින් ජීවිත කාලය තුල කොතැනකදී හරි මාර්ගඵල නිවන් ලබන්නෝ ඉන්නවා. එයතු නෙය්‍ය කුජලිය. පදපරම කොතෙක් බණ ඇසුවත් කොතෙක් සීලාදී ගුණ පිරුවත් ඒ ජීවිතයේ අධිගම නොලබන්නොත් ඉන්නවා. පදපරම. නිදසුනක් වශයෙන් පෙනී ගියා නෙළුම් විලක මානෙල් විලක සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා වතුරෙන් උඩට මතුවලා මෝරලා උදේ ඉර පාන කොටම තෙපෙනවා. ඒ වගේ තමයි උද්ජටිතක් නේ. සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා දියේ මට්ටමේ. මේවා දාස් දෙකක් තුනක් ඉරලාස් හැටියෙමින් මෝරලා පෙපෙනවා. ඒ වගේ තමයි විපංචිතක් නේ. තවත් සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා වතුර යට යැදෙමින් ඒවා දින ගණනකින් සති ගණනකින් හරි උඩට මතුවලා සූර්ය තාපයෙන් මෝරලා යන්දාසක පිපෙනවා. ඒ වගේ තමයි නෙය්‍ය. තව සමහර නෙළුම් මාල් කැකුළු තියෙනවා. ජී යතම හැදිලා දේ යතම සතුන්ගෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් ස්වභාවික වශයෙන් මේක විනාශයට යනවා. ඒ මල නැවත ඒ ජීවිතේ නැත්නම් ඒ පඳුරේ ආය හැදෙන්නේ නැහැ. ඒ පදපරම මේ කොට්ටාස හතර සියල්ල තථාගතයන් වහන්සේගේ බුදු වෙතින් දැක ප්‍රතිඥාවක් දුන්නා. අපාදුස්තාතේ සං අමතස්ස ద్వාරා යේසුතවන්තු පමුංචන්තු සද්දං දිහිංස සංහි පගුණං නභාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේ. ලක්ම රාජේනි මට වෙහෙසක් වෙයි කියලා ධර්මයේ නොදෙසන් දීතුයි. නමුත් මම දැන් ලෝක සත්‍ය වෙත අමෘත ద్వාර සියල්ල විවෘත කළා. ප්‍රඥාව නැමෙතේ දේශවන් යැත්තෝ සද්ධා මුදා හරිත්වා විවෘත කෙරෙත්වා ධර්මයේ ශ්‍රවණේ කෙරෙත්වා ධර්මයේ දේශනා කරන්නෙමි කියලා සාම්ප්‍රතේ බ්‍රහ්මරාජයාට දේශනා කළා. ඒ දේශනේ අනුව තමයි දම්සක් පැතුන් දේශනාවේ පටන් පරිනිර්වාණ මංචකේ දක්වා ප්‍රමාණ කළ නොහැකි තරම් ධර්ම දේශනා පවත්වලා සූවිසි අසංකේය නවකෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පමුණවා වදාළේ. ඒ මේ සරුවඥන් වහන්සේගේ දේශනාව තුළ මේ මාතෘකාව හැඳින්වෙනවා. මහා පුරුෂ හිතාන පාට අතරේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ. ප්‍රඥාවන්තයාටයි මේ ධර්මය ආબોධ වෙන්නේ. ප්‍රඥා නොයදුව අයට මේක ආબોධවන්නේ නැහැ. ස්වාක්ඛාතාදී දහම් ගුණේ පාඨයේ අන්තිම ගුණපදයෙන් කියවෙනවා මේක තවත්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. විඤ්ඤූහි ඥානවන්තයන් විසින් පච්චත්තං ප්‍රත්‍යාත්ම වේවත් තම තමාගේ సంతානේ තුල තම තමාගේ නැනපමණින් වේදිතබ්බෝ ආબોධ කටයුතුයි. නුවණ දිනු කළා වූ නැනවතුන් විසින් තම තමාගේ නැනපමණින් මේ ධර්මය ආબોධ කළ යුතුයි. ඒකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන්නේ. එන්න මේ ප්‍රඥාව හේවත් නුවණ අපේ సంతානේ තුල කොහොමද පහළ කරගන්නේ? නූපන්න ප්‍රඥාව උපදවා ගන්නේ කොහොමද? උපන්න ප්‍රඥාව වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක අනුවයි දැන් මේ මාතෘකා විවරණය වෙන්නේ. පින්තුනි, සාත්‍රී නදියම් කාලයේහි ආකාශ ජේතවනාරාමේ බබළුවාගෙන දෙවි දේවතා වෙනව බණහන්ද. එක් දිනෙක වෙනි ප්‍රමිණි දේවතා පිරිසක් අතුරේ එක්තරා දිය පුත්‍රයේ ප්‍රශ්න ගාථාවක් ඇසුවා. අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජිතේ ජටං කී. ස්වාමීනි, ගෞතමයන් වහන්සේ, මේ ලෝක සත්‍යයේ අභ්‍යන්තරේ තෘෂ්ණා ජටාව හේවත් තෘෂ්ණා අවුලක් පවතිනවා. ලෝක සත්‍යයේ බාහිර පරිසරයේ මේ තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල පවතිනවා. ස්වාමීනි, මේ ලෝක සත්‍යය මේ තෘෂ්ණා ජටාවෙන් තෘෂ්ණා අවුලින් ගැටලෙලා වැටෙල වැලිලා පැටලෙලා ඉන්නවා. ස්වාමීනි, මා ප්‍රශ්න කරන්නේ මේ කියන තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල ලියන්නේ කවුද? කොහොමද ලියන්නේ කියන එකයි. ඒකට සරුවඥන් වහන්සේ දුන්න පිළිතුර සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආසාපි නිපකෝ භික්ඛුසෝ ඉමං විජිතේ ජටං. උපතින්ම නැනවත් මිනිස්සේ සිව් පිරිසුදු සීලේක පිහිටා සිටගෙන වීරියක් ස්මෘතියක් ප්‍රඥාවක් පෙරටු කොටගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩිය යුතුයි. එසේ වඩන්නේ නම් ඒ යෝගාවචරයා 108000 තෘෂ්ණා ජටාව සිඳින්නේ යේ කියන එකයි මේ ගාථාවෙන් දේශනා කෙලි. මෙන්න මේ දේශනාව තුළින් අපට පැහැදිලි කරගන්න පුළුවන් අපේ సంతානයේ නූපන්න ප්‍රඥාව උපදවන්නේ කොහොමද? උපන්න ප්‍රඥාව ලඩන්නේ කොහොමද කියන එක තේරුම් කරගන්න පුළුවන්. මෙතන සඳහන් වෙනවා සීලේ ප්‍රතිත්තා නරෝ සපඤ්ඤෝ කියන වචනය. සපඤ්ඤෝ කියන්නේ උපතින්ම නැනවත් මිනිසයාට නමක්. මිනිසයාගේ උත්පත්ති ක්‍රම තියෙනවා තුනක්. හේතුක උත්පත්තිය, දිහේතුක උත්පත්තිය, අහේතුක උත්පත්තිය කියලා. අහේතුක උත්පත්තිය පළමෙන් තෝරා ගනිමු. අහේතුක උත්පත්තිය කියන්නේ අන්ද ගොළු දිහිරි උම්මත්තක මන්ද බුද්ධික වැනි උපතින්ම අභව්‍ය පුද්ගලයෝ. ඒ ඇත්තන්න විදක්වත් නුවණ පහළ කරගන්න බෑ. ඒ ඇත්තෝ අවාසනාවන්තයි. හේතුව ඒ ඇත්තෝ ඒ මනුෂ්‍ය ලෝක උපන්නට මනුෂ්‍ය ලෝක උපදින්න හේතුව කුසලයේ සිද්ධ කරගෙන තියෙන්නේ ද්වි හේතුක ඕමක කුසලයක් ඇටියට. ද්වි හේතුක ඕමක කුසලයෙන් තමයි අහේතුක උත්පත්තිය ලැබුණේ. ආයතක කුසල් කියලා කුසල්පත් නැහැ. ද්වි හේතුක ඕමක කුසලයක්. ද්වි හේතුක ඕමක කුසලිය කියන්නේ දනක් දෙතා සීලයක් රැකිතා භාවනාවක් කරතත් කවරෝ පින්කමක් කරතත් එතෙන්දී ඒ ඇත්තන් හිතේ නුවණ පහළ වුණේ නැහැ. අන් නිවිතේලා වටපිට බල බල නොසලකෙල්ලින් ඒ කටයුතු නියදුනා. එකමලක් නෙමෙයි. ඒ කුසලයේ කරන්නේ මුලිනුයි යගිනුයි දෙකේදීම ඕගේ සිතේ ලෝභ සිත්, දෝෂ සිත්, මෝහ සිත් පහළ වුණා. එතකොට මේ කුසල් සිතේ දුබල කුසල් සිතක් වුණා. ඒකට කියනවා දිහේතුක ඕමක කියලා. යම් එකෙන් මනලෝ උපදිනවා නම් ඒ කුසලෙන් ඒකට කියන අහේතුක ප්‍රතිසන්දය ඇති උත්පත්තිය කියේ. ඒ ඇත්තන්ගේ ජීවිතෙන් උසස් ගුණයක් පුරා ගන්න නොවන මාදි. නුවණක් පහළ වෙන්නේ නැහැ. අනෙක් ත්‍ත්වය තමයි දිහේතුක. දිහේතුක ජීවේ සමාධි විතේ දාන සීල භවනාදී කුසල් කිරීමේදී නුවණ පහළ වෙනවා. ඒ කුසල ක්‍රියාවේදී නුවණ පහළ වෙන්න පුළුවන්. බාලුණ සමාතේක මුලින් අගින් හිත අපිරිසුදු වෙන්න පුළුවන්. මුලින් අගින් අපිරිසුදු වුණා නම් මැද සිට ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් වුණත් ඒක ද්වි හේතුක කුසලිය හා සමාන වෙනවා. ඒකට කියනවා ත්‍රි හේතුක ඕමක කුසලිය කියලා. ඒකෙනොත් උපදින කෙනෙක් උපදින්නේ ද්වි හේතුකයි. තව සමහර කෙනෙක් කියනවා කොහොමවත් නෝන පහළ කරගන්න බෑ. තබේ පින්කම කරන මුලේ මැද අග කියන තුන් ස්ථානෙම කිලුතුණේ නැහැ. කිලුතුණේ නැතත් නෝන පහළවන්නේ නැති නිසා ද්වි හේතුක උත්කෘෂ්ඨයි කියනවා. එතකොට ත්‍රි හේතුක ඕමක ද්වි හේතුක උත්කෘෂ්ඨ දෙන්න ඒ කුසල් දෙකෙන් යමෙක් උපන්නා නම් ඒ දෙකෙන් එකකින් ඒ තැනැත්තාට කියන ද්වි හේතුක ප්‍රතිසන්දිකයා ද්වි හේතුක උත්පත්තිකයා කියලා. ඒ ඇත්තටත් ගැඹුරු ධර්මයක් ආબોධ කරගන්න බැහැ. සාමාන්‍යයෙන් බාහිර විද්‍යාවන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ශාරීරික අඩුපාඩුකම් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සැප සම්පත් ඇතුව ඉන්නත් පුළුවන්. නමුත් ජමුරු ධර්මයක් ආબોධ කරගන්න යාට බෑ. ඒ අතරින් දිහ හේතු උත්පත්තිය. එසේ නැතුව දාන සීල භාවනාදී කුසලයක් කරන වෙලාවේ මුලිනුත් මැදිනුත් අගිනුත් කියන අවස්ථා තුනේම ඥාන සම්ප්‍රයුක්ත වුණා. මුලින් නැගින් කිසිසේ ලෝභාදී උපක්‍රියයෙන් කිලුතුනේ නැහැ. එසේනම් මේ නැද සිට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතක්. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතකින් මනුලව පහළ වුණා නම් අන්නේ ඇත්තගේ ප්‍රතිසන්දිය දෙකින ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය වගේම ඒකට කියන ජාති ප්‍රඥාව කියලා. ජාති ප්‍රඥාව උපතින්ම ලැබුණු නුවණ. ඒ විපාකීතේ ප්‍රතිසන්දි විපාකීතේ බවංග විපාකීතේ තියෙනවා අලෝභ අදෝස අමෝහ කියන කුසල මූල තුනම. ඒ නිසා ඔහුගේ සිත බොහොම බලගතයි. ඔහුගේ ප්‍රතිසන්දියේ එවාගෙම ප්‍රවෘත්ති කාලයේ මේ බවංගයේ තෙල බොහොම බලගතයි. ඒ බලගතුකම නිසා ඕට ජමුරු ධර්මයන් ආબોධ කරගන්න ස්වභාවයෙන් පුළුවනි. අන්නේ තැනත් ආදිකන සපඤ්ඤෝ නරෝ කියලා. සපඤ්ඤෝ නරෝ නනවත් මිනිසයා දැන් අපේ මේ සීල් පිළිස ගැන අපි හිතන්නට ඕනේ. මේ සීල් පිළිසේ මේවා උසස් සීලයක් සමාදන්ව රකින්න හිත නැමුනේ ඇයි? යමරු ධර්මයන් ගැන සොයන්න හිත නැමුනේ ඇයි? භාවනා කරන්න හිත නැමුනේ ඇයි? තමන්ගේ හිත ස්වභාවයෙන්ම පටිසන්ධි සිත, භවංග සිත, නනවස් සිතක් නිසයි. ඒක අපේ ආත්ම විශ්වාසයෙන් පිළිගන්නට ඕනේ. එසේ නැත්නම් අද වාගේ උපෝසත දවසක විනක් දාමක් කරගන්න හිතන්නේ නැතුව නිකරණේ කාලෙදි වෙන කොටෙක් ධනතාව ඉන්නවද? ඒ ඇත්තන්නේ පින මඳ නිසායි, නුවණ මඳ නිසායි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොලබන්නේ. හැබැයි ওই අතර ඉන්නවා ඇති. ඥාන සම්ප්‍රයුක්ත උත්පත්ති ඇති ඇත්තෝ ඉන්නවා පිනක් දාමන් නොකර. ඒකකින් සංසාර දෝෂේ ක්ලේශයන් උස්සන්න බව. ඒකන අපි අනුකම්පා කරන්න ඕන අපේ සසර වසන තුරු. හේකොට උත්පත්තියක් ලැබෙන්නත් ලැබුණොත් හේතුක ප්‍රඥාවෙන් ධ්‍යාන විපස්සනා මාර්ගඵල දක්වා දියුණු වෙන්නත් වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවාගෙන තියෙන්නට ඕනේ. ඊළඟට සලකා බලමු මේ සපඤ්ඤෝ නරෝ නනවත් මිනිසෙක කොහොමද ප්‍රඥා වඩන්නේ? පළමුවෙන් සීලේ ප්‍රතිත්ථායේ සීලේක පිහිටන්න ඕනේ. සීලේක පිහිටන්න ඕනේ. සීලය නම් ගෘහස්ත සීලය, ප්‍රෝජිත සීලය, නැත්නම් අගාරික සීලය, අනගාරික සීලය ආදී වශයෙන් ප්‍රභේද තියෙනවා. දැන් මේ සමාදන්ව සිටින්නේ ගෘහස්ත සීලයක්, අදි සීලයක්. දස සීලය, අෂ්ටාංග උපෝසත සීලය. මේ සීලය රැකෙන්න ඕනේ අංගාතකේ. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුප්ප සත්‍ය, අපරාමත්ත සමාධි සංවර්ධනය කියන අත ආකාරයෙන් මේක පිළිෙන්නට ඕනේ. මුලින් අගින් නොකඩා රැකීම අකණ්ඩ සීලයයි. නමේ සීලයක් බිඳ නොගැනීම අච්චිද්‍ර සීලයයි. තේලිය ඍතික පදින්ද නොගැනීම අසබල සීලයයි. තනින් තනි සිකබද කඩා නොගැනීම අකල්මාස සීලයයි. ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදියක් බලාපොරොත්තු නොවි නිස්සාරණ ප්‍රාර්ථනාවෙන් සමාදන්ව රැකීම බුද්ධිස්ස සීලයයි. එසේ රත්නා සීලය බුද්ධ අදුතුමන්ගේ ගෞරවයට පාත්වන බැවින් ඒක විඤ්ඤුප්පසත්ත සීලයයි. එවාගේම දිව්‍ය මානුෂාදී භව සම්පත් නොපතා දක්නා සීලයේ අපරාමත්ත සීලයයි. එසේ රත්නා සීලයෙන් සීවුරියවෙහි හිත සමාධි වෙන බැවින් ඒක සමාධි සංවත්තික සීලයයි. ඔය සීලය උදිත ආරක්ෂා කරනකොට ඒකේ තවත් උපකාර කිනිස ඉන්ද්‍රිය සංවරය පවත්ව ගන්නවා. ජීවත් වීම ධර්මයෙන් පවත්ව ගන්නවා. තමන් පරිහරණය කරන සිව්පසයේ විපස්සනා නුවණින් පරිහරණය කරනවා. ප්‍රත්‍යක්ෂා නුවණින්. එසේනම් සීලය පිරිසුදුයි. පිරිසුදු සීලයක් අවශ්‍යයි සිත දියුණු කරන්න ප්‍රඥාව වඩන්න. ඊළඟට සමාධි ප්‍රඥා දෙකම අත්‍යල් බැඳගෙන වඩන්නට ඕනේ. චිත්තම් පඤ්ඤංච භාවය. මේ දෙකට මුලින් ඕනේ කරන ධර්මතා තුනක්. ඒක තමයි ආතාපි නිපකෝ කියන පද දෙකින් කියවුනේ. ආතාපි කියන්නේ කුසල වීරිය. කුසල වීරිය. නිපකෝ කියන්නේ සතියයි ඥානයයි දෙක. එතකොට ප්‍රඥාව ඇතන ප්‍රධානයි. ප්‍රඥාව ඇතන සතිය අනිවාර්යෙන් යෙදෙනවා. සතිය අනිවාර්යයෙන් යෙදෙන ප්‍රඥාව ඇති තැන. එසා සතියයි ඥානයයි දෙකයි වීරියයි කියන තුන අවදි කරගන්නවා. ඒ අවදි කරගෙන සමත භාවනා තුළින් උපචාර සමාධි, අර්පණ සමාධි දක්වා සමාධිය වඩනවා. ඊළඟට විපස්සනාවට හැරෙනවා. විපස්සනාවේ තමයි ප්‍රඥාව දියුණු ලෙස වැඩෙන්නේ. ඒකයි පඤ්ඤං කියලා නැතන දේශනා කෙලි. දැන් එතකොට මේ විපස්සනාවේවත් සත්‍ය අවබෝධ කරගන්න නුවණ වඩන්නේ කෙසේද කියන එකයි මීළඟට අපේ ඉවරනේ. අත්තිබික්කවේ කුසලා කුසලා ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා කන්න සුත්ත සප්පතිගා භාගා ධම්මා සත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා ධම්මේචේ සම්බුද්ධංගස්ස උප්පාදාය උපන්නස්සවා ධම්මේචේ සම්බුද්ධංගස්ස භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය සංවත්තති. මේ දැක්කුනේ නුවණ වඩන වැදගත් මාර්ගයක්. අත්ථි දෙක්කමේ කුසලා කුසලා ධම්මා. කුසල ධර්ම අකුසල ධර්ම කියලා ධර්මතා තියෙනවා. සාවජ්ජාන වජ්ජා ධම්මා. ඒ වගේම වැරදි සහිත නිවැරදි සහිත ධර්ම තියෙනවා. ඒ වගේම කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා. කන්න කියන්නේ කළු පාට, සුක්ඛ කියන්නේ සුදු පාට. එනි කළු පාට ධර්ම කියන්නේ අකුසල්. සුඛ ධර්ම කියන්නේ සුදු පාට ධර්ම කියන්නේ කුසල්. මේවා කියනවා. සප්පටිභාගා ධම්මා එකකර පිටක් විරුද්ධ ධර්ම කියනවා. කුසලේත අකුසලේ විරුද්ධයි අකුසලේත කුසලේ විරුද්ධයි. සත්‍ය මේ ධර්මතාවන් ගැන යෝනසෝ මනසිකාර බහුලීකාරෝ නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් අයම ආහාරෝ මේක ආහාරයක් කුමකටද අනුප්පන්නස වාස ධම්මේ සම්බුද්ධංගස් උප්පාදාය හිතේ නූපන්නාවෝ ධර්මයේ නමින් හැඳින්න ප්‍රඥාව උපදවන්නට උපන්නාවෝ ධර්මයේ තේනවත් ප්‍රඥා වඩන්නට බවල වාසයෙන් වඩන්නට භාවනාවෙන් නිමවීම දක්වා වඩන්නට ආහාරයක් වෙනවා. එතකොට මෙතන කියවන්නේ යෝනිසෝ මනසිකාරයයි වඩන්න. යෝනිසෝ මනසිකාරයේ කුමක් අරමුණු කරගෙනද වඩන්නේ? කුසල කුසල සාවාජ්‍යන වාග්ය හේත්තේ විතාවි අසේ විතාවි ආදි වශයෙන් තිනේ ධර්මයන් ගැනයි. මේවාගෙන නැවත යෝනිසෝ මනසිකාරය මෙනෙහි කරනවා නම් අන්නේ තෙන්දේ නුවණ පහළ වෙනවා. පහළ නුවණ යදෙනවා. ඒ ගැන මේ බොජ්ජංග දේශනාවේ තවත් විවරණයක් තියෙනවා වැඩගත්. අපිට සත්‍ය ධම්මා ධම්මිතේ සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති. ධර්මතා හතක් තියෙනවා මේ ධර්මිතේවත් ප්‍රඥා වැඩෙන්න හේතු වෙන. ඒ මොනවා ධර්මතා හත? පරිකුච්චකතා, වස්තු විසදේ කිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුක්ඛාය පුද්ගල පරිවාග්යනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානචර්යා ප්‍රත්‍යේකනතා, සදදිමුත්තතා, මෙන්න මේ ධර්ම හතයි. නැවතවරක් පරිපුච්ඡකතා. පරිපුච්ඡකතා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම, ප්‍රශ්න කොට අර්ථ හදාරා ගැනීම. වක්තු විසදේ කිරියතා, අභ්‍යන්තර බාහිර පිරිසුදු බව ඇති කර ගැනීම. ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්මතා පහ ඉන්ද්‍රිය ධර්මතා පහ සමසමව තබා ගැනීම දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා නුවණ නැති පුද්ගලයන්ගේ ඇසුරින් වැළකීම පඤ්ඤවන්ත පුද්ගල සේවනතා නැනවත් අය ආශ්‍රය කිරීම ගම්භීර ඥානචර්යා ප්‍රත්‍යවේක්ෂණතා යමුරු ධර්ම දේශනාවන් මෙනෙහි කිරීම සද දෙමුත්තතා නුවණ වඩන අදිස්ථානයෙන් දාසගත කිරීම. දැන් මේ ධර්මතා හත යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට ඕනේ. පරිපුච්ඡකතා කියන්නේ ධර්ම විනය පිළිබඳව ධර්ම ශ්‍රවණය, ධර්මයේ සාකච්ඡා කිරීම, ධර්මයේ කටපාඩම් කිරීම, ධර්මයේ අර්ථ මෙනෙහි කිරීම, ඒවා දරාගෙන සිටීම, ඒවා අන්යට දේශනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම ආදී තුලින් හිතේ දියුණු කර ගන්නා වූ බහුසෘත භාවයට කියනවා පරිපුච්ඡකතා කියලා. කෙටියෙන් මෙතන කියන්නේ අර්ථාස්ව ගැනීම කියන එකයි. ධර්මීය අර්ථය හදාරා ගැනීම කියන එකයි. ඒ මේ ක්‍රම වලින් හදාරන්නට වෙනවා. දරෝපවාසෝ උද්දේශෝ උද්දිත්ත පරිපුච්ඡන කාලේන ධම්මසවන පංච ධම්මෝප නිස්සායේ මෝහ ධාතු පහියති කියලා තව අටකතා ගාථාවක් තියෙනවා. දරූප වාසෝ ගුරුවරේ කැසුරු කිරීම. දරු කටයුත්තේ කැසුරු කිරීම. එවැගේම ධම්ම සවනම් බණ ඇසීම. උද්දේශෝ කටපාඩම් කිරීම. උද්දිත පරිපූර්ණ කටපාඩම් කර ධර්මයේ අර්ථය අසා ගැනීම. එවැගේම කාලෙන ධම්ම සවනම් සුදුසු වේලාවේ බණ ඇසීම තානාථාන විචයන් ඒ කාරණා පිළිබඳව හේතු කාරණු විමසා දැන ගැනීම කියන්නේ මෙන්න මේ කාරණා පහ නිසා මෝහය දුර වෙනවා ප්‍රඥා වැඩෙනවා. එතකොට ඒ කියීමේ පළවෙනි කාරණේ සඳහායි පරිපුච්ඡකතා ධර්මයේ අහන්න නම් ගරු කටයුත්තේ ඇසුරු කරන්න ඕන. ගරු කටයුත්තේ කියන්නේ ධර්මදර විනීදර ප්‍රතිපත්තිදර උතුමේ ඇසුරු කරන්න ඕන. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව නිවැරදිව ආභෝධයක් ඇති උතුමේ කැසුරු කරන්නට ඕන. එවාගෙම උද්දේශෝ ධර්මයේ කටපාඩම් කරන්නට ඕන. සූත්‍ර විනය අභිධර්ම කටපාඩම් කරන්නට ඕන. උද්දිත පරිපොච්චන කටපාඩම් කරන මේ ධර්මයේ අර්ථය අහගන්නට ඕන. කාලෙන ධම්මසවන නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනේ. ථානාථාන විනිච්ඡයං මේ දේ මෙහෙම වෙන්න ඕනේ, මේ දේ මෙහෙම වෙන්න ඕනේ කියලා ධර්මයේ අනුව විනිශ්චය තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. මෙන්න මේක බොහොම වැදගත් කාරණයක් අපට. ඒ කියන්නේ නුවණ පහළකට ගන්නකනම් ධර්මයේ පිළිබඳව නිසකල නිසක ආභෝධයක් ඇති කර ගන්නටම ඕනේ. මේ ධර්මයේ තියෙන වචනේ කොටස් ආසිකට බෙදෙනවා. මෙතන හඳුන්වන්නේ පරියාප්ත ධර්මයේ ගැනයි. පරියාප්ත ධර්මයේ නම් පුහුණු කළ යුතු ධර්මයයි. පරියාප්ත කියන වචනේ තේරම පුහුණු කළ යුතු ධර්මයයි. ඒවා සත වශයෙන් එකයි. එකම විමුක්ති රාශියයි ධර්මයේ තියෙන. ධර්මයේ වශයෙන් දෙකයි. පිටක වශයෙන් තුනට බෙදෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා. සංගේ වශයෙන් පහකට බෙදෙනවා දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා. අංග වශයෙන් නවයකට බෙදෙනවා සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, නිත් ආදි වශයෙන්. ස්කන්ධ වශයෙන් මේක 84000කට බෙදෙනවා. ඒ මේ ධර්මයේ විශේෂයෙන් විවරණය කරලා තියෙන පිටකත්‍රයේ හැටියට පිටකත්‍රයේ තුන් පිටකය. මේ පිටකත්‍රයේ විනය සූත්‍ර අභිධර්මී කියලා හඳින් වෙනවා. විනය පිටකයේ තියෙන ග්‍රන්ථ පහ. සූත්‍රාන්ත පිටකයේ තියෙන ග්‍රන්ථ 19ක්. අභිධර්ම පිටකයේ තියෙන ග්‍රන්ථ 7ක්. මේවා සරුවක්යන් වහන්සේගේ ත්‍රිමුඛයෙන් දේශනා වූද සහතන් වහන්සේලා විසින් දේශනා කළ ඇතැම් දේශනා තථාගතයන් වහන්සේ අනුමත කළ බැවින්ද බුද්ධ දේශනා හැටියට හැඳින්වෙනවා. ඊළඟට ඒ ධර්මයේ විවරණය කරන පිණිස තථාගතයන් වහන්සේම දේශනා කළ තින ඔක්කාන්තික ධම්ම දේශනා කියලා කොටසක්. ඔක්කාන්තික ධම්ම දේශනා කියන්නේ අර්ථ කතාවයි. සෑම උදෑසනක පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා ධර්ම දේශනාවක් කරන බණවර 60ක් තරම්. බණවර 60ක් කියන්නේ අපේ දීගණී ප්‍රයතරම්. එතකොට ඒවා ඔක්කාන්තික ධම්ම දේශනා හැටියට ගණිනවා. ටිකක් විස්තර කරනවා නම් බණවර 80ක් තරම් උදේ දේශනාව යනවා. ඒ කාලෙට මජ්ක්‍ධිම නිකාය තරම් වෙනවා. ආසමනන්ද රැස්වෙන පිළිතුර තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය බණවර 100ක් තරම් වෙනවා. හරියට අංගුත්තර නිකාය තමයි සංයුත්ත නිකාය තරම්. ඒක විස්තර කළොත් බණවර 120ක් තරම් වෙනවා. ඒක කියනවා අංගුත්තර නිකාය තරම් කියලා. එතකොට මේසා විස්තර දේශනාවන් ගැනෙන්නේ අට කතා හැටියටයි අද. ඒ කාලයකට කියන ඔක්කාන්තික ධම්ම දේශනා. මේ ඔක්කාන්තික ධම්ම දේශනාවත් වත් අට කතාවත් සංගායන තුනේදීම සංගායනාවට ඉදිරිපත් වූ ධර්ම දේශනාවක්. හිඳු මහ රහතන් වහන්සේට ලග්නයට පමුණුවල දේශනා පාළියේ පාලි භාෂාවෙන් උත් අට කතාව සිංහල භාෂාවෙන් උත් සිංහල රටේ භික්ෂුන් වහන්සේලාට උගන්වුවා. ඒ අතරේ බුද්ධාර්ථ 900 දී පමණ බුද්ධගයාවේ රේවත මහා ස්වාමීන් වහන්සේගේ නියමින් බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ සහිත අර්ථකථාචාර්යයන් වහන්සේලා හත්නමක් ලංකාවට වැඩම කරවන මහා විහාරයේ ඇසුරු කරමින් සිංහල භාෂාවත් ඉගෙනගෙන එවාගෙම සංඝ රත්නයේ සතුටු කරවාගෙන විසුදු මාර්ගයක් දීලා තමන්ගේ දක්ෂතා ඔප්පු කරලා එලාතුවා පාලි භාෂාවට පරිවර්තනය කළා. මේකේ රහතන් වහන්සේලාගේවත් එම නැත්නම් බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේගේවත් නිර්මාණයක් නොවේ. මේක සරුවක්යන් වහන්සේගේම දේශනාව සිංහල බසින් අවුරුදු 664ක් තරම් කලක් භාවිතා වූ නමුත් ඊට පසු ඒකම පාලි භාෂාව නැගුණු දේශනාවක් තමයි අටකතා. මේක බාරකල් නොකළ යුතු දේශනාවක්. ඒ නිසා මෙන්න මේ දේශනා පාළිය ත්‍රිපිටකය අටකතාවක් මේවා මැනවින් ඉගෙන ගන්නවා නම් එයින් තමගේ సంతානෙහි නූපන්නා වූ ප්‍රඥා උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. මේකට තමයි පරිපූර්ණකතා කියන්නේ. වත්තු විසඳ කිරීතා කියන්නේ තමන්ගේ ශරීරය පිරිසුදුව තබා ගැනීම සහ බාහිර පරිසරය පිරිසුදුව තබා ගැනීම. නිදසුනක් වශයෙන් කියනවා පහන දැල්වෙන කෙනෙක් මේ පහන දැල්වීමේදී පහන් තැතිල්ලත් අපිරිසුදු නම් පාන් රැකියත් අපිරිසුදු නම් පාන් තෙලත් අපිරිසුදු නම් පානේ දැල්ල පිරිසුදු නෑ. ඒ වාගේ තමන්ගේ කයත් තමන්ගේ පරිහරණය කරන දේත් වටපිටාවත් අපිරිසුදු නම් නුවණ පිරිසුදුව දියුණු වෙන්නේ නෑ. පහන් තැටිල්ල පිරිසුදු නම් පාන් තෙලත් පිරිසුදු නම් පාන් කිරියත් පාන් රැකියත් පිරිසුදු නම් දල්වන පහන් සිලුව බොහෝම ප්‍රසන්නයි. පැහැදිලි ආලෝකයක් දිස් වෙනවා. ඒ වගේ තමයි තමන්ගේ කය පිරිසුදුව තබා ගන්නවා, තමන් පරිහරණය කරන දේ පිරිසුදුව තබා ගන්නවා, තමන්ගේ වටපිටාව පිරිසුදුව තබා ගන්නවා. එහෙම තැනත්තාගේ නුවණ බොහෝම පිරිසුදුව වැඩෙන බැවින් ඒකට කියන වත්ත 22 කට ඒක අවශ්‍යයි නුවණ වැඩෙන්නේ. තුන්වෙනි කාරණය ඉන්ද්‍රිය සමස්ත ප්‍රතිපාදනතා. ඒ කියන්නේ තමන්ගේ సంతානයේ වඩන්න තියෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක්. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. මේ පස් දෙනාගෙන් සද්ධාවයි ප්‍රඥාවයි දෙකක්, විරිය සමාධියයි දෙකක් සමසමව තියෙන්නට ඕනේ. සතියේවත් සති ඉන්ද්‍රිය සියල්ලට වඩා ඉහළින් තියෙන්නට ඕනේ. සතියෙන් තමයි මේ හතර දෙනා සමසමව තබා ගන්න හැකි වෙන්නේ. මේ හතර දෙනා සමව තබා ගැනීම පිණිසයි බෞද්ධයෙකුට දිනචරියාවක් අවශ්‍ය වෙන්නේ. වේලාව තවදි වෙනවා, වේලාවට පිරිසුදු වෙනවා, වේලාවට සිල් පිළිපදිනවා, වේලාවට බුදුන් වඳිනවා, වේලාවට මෙත් වඩනවා, වේලාවට භාවනා කරනවා, වේලාවට තමන්ගේ ආගමනුකූලව කටයුතු කරන බෞද්ධ භික්ෂුන් වහන්සේ නම් අරුණෝදයට කලින් අවදි වී සාත්‍රි නැදීම දක්වාම අකන්න දිනචරියාවක් පවත්වනවා. එසේ පැවැත්තියෙන් උන්වහන්සේගේ సంతානයෙහි මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් සමසමභාවයට පමුණවා ගන්න පුළුවන් වෙනවා. සද්ධා වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් එimhe පැහැදීමට නොසුදුසුකම් වලක් පහදිනවා. ප්‍රඥාව අධික වෙලා සද්ධාව අධික වුණා නම් කෛරාටික වෙනවා. විරිය අධික වෙලා සමාධිය අඩු වුණා නම් උද්දච්චයට විසිරීමටපත් වෙනවා. විරිය අඩු වෙලා සමාධිය වැඩි වුණා නම් තියෙන මිද්දේට බර වෙනවා. මේ හතර දෙනා සමසමව ත්‍යා ගැනීමේදී ඉන්ද්‍රිය ධර්ම පහම සමසමාත නීමෙත කෘත්‍යංහි මනෙන් යෙදෙනවා. එතකොට බුද්ධ බෝධිපාක් ධර්මයන් වැඩෙන්නේ නුවණ වැඩෙන්නේ. ඊළඟට කියනවා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ නුවණ අඩු. නුවණ අඩු කියන්නේ මෙතන සඳහන් කරන්නේ බාහිර දැනුම නෙමෙයි. බුද්ධ ධර්මයේ ගැන දන්නේ නැහැ. විමයේ සූත්‍ර අභිධර්ම ගැන දන්නේ නැහැ, කුසල ලකුසල් දන්නේ නැහැ, මෙලෝ පරලෝ දන්නේ නැහැ, එවාගෙම කර්ම කර්මඵල ගැන ඇදහිල්ලක් දන්නේ නැහැ, ස්කන්ධ දන්නේ නැහැ, ආයතන දන්නේ නැහැ, ධාතු අටලස දන්නේ නැහැ, ඉන්ද්‍රිය දේවිස දන්නේ නැහැ, ප්‍රතිසම්පාදාංග 12 දන්නේ නැහැ, චතුරාරි සත්‍ය දන්නේ මේවා ගැන කිසිම හැඟීමක් නැහැ. ඒවා ගැන කතා කරන්නේ නැහැ, කියවන්නේ නැහැ, අහන්නේ නැහැ, සාකච්ඡා කරන්නේ නැහැ, ඕනකමකුත් නැහැ. එවැනි පුජ්‍යලයන් හැතිරෙන්නේ දෙකොරණේ හැතිරෙන අවාසනාවන්තයන් හැටියටයි. මොනතරම් බාහිර දැනුම තිබුණත් වැඩක් නැහැ. එයාටන්ගේ ඇසුරෙන් ඈසීම අවශ්‍යයි. ඒමත් නිසාද එයාටන්ගේ ඇසුරෙන් හිතියොත් එහෙම තමන්ගේ තියෙන නෝන පිළිහෙනවා. ඒ මොකද කතා කරන්නේ නුවණින් තොට දේවල්, අනවශ්‍ය දේවල්, මෙලොවට පල්ලොවට වැඩක් නැති දේවල්. ඒ නිසා නේද මහා බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා තියෙන්නේ ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සහ සංවසේ ධීරේන අල්ලාපෙ සල්ලා පන් සංකරේ කංච රෝචයි. ඥානවන්තයේ ගැනම තහන්ගත් ලැබේවා, ඥානවන්තයේ ගැනම දකින්නත් ලැබේවා, ඥානවන්තයේ ඇසුරු කරන්න ලැබේවා, ඥානවන්තයේ කතා කරන්නත් ලැබේවා, ඥානවන්තයාගේ කතා මට ප්‍රියමනාප වේවා. බාලං නපස්සේන සුනේන ච බාලේන සංවසී බාලේනල්ලා ප්‍රසල්ලා පඤ්ඤ කරේන ච රෝචයි. අනුවණේ ගැන අහන්නත් නොවේවා, අනුවණේ ගැන දකින්නත් නොවේවා, අනුවණේ සමග ආශ්‍රයයක් නොවේවා, අනුවණේ කුගේ වචනයක් අහන්න නොවේවා, ඉලන්නන්ගේ වචනයක් මට ප්‍රිය නොවේවා කියලා උන්වහන්සේ පතලා කියනවා සතරදී. එහෙමත් නිසාද අනයං නයේති දුම්මේදෝ අදුරායන් නියුංජති දුන්නයෝ සයේසෝ හෝති සම්මා බුද්ධෝපකුප්පති විනයං සෝන ජානාති සාදු තස්ස අදස්සනං. අනුවණය ගමන් කරන්නේ නොමඟ. ඇසුරු කරන්නේ යොමු කරන්නේ නොමඟට. එවැගේම අයාපත් පිළිවෙත් හෝ ගෞරවයෙන් අනුගමනය කරනවා. යහපත් ගුණධර්ම හෙළා දකිනවා, පිටු දකිනවා. ආවාදයක් අනුශාසනයක් දුන් තැන වහා කෙපෙනවා. ධර්මයක් විනයක් හෝ නොදන්නා බැවින් ඔහුගේ ඇසුරෙන් වැළකී සිටීම මට අවශ්‍යයි කියන එක සතුටක් වශයෙන් ප්‍රාර්ථනා කළතියි. නයං නයති නේධාවි අදුරායන් නයුඤ්ජති සුනයෝ සේයසෝ හෝති සම්මා වූතෝ නකුප්පති විනයං සෝ පජානාති සාදු තේන සමාගම. ඥානවන්තයා ගමන් කරන්නේ සුමඟ, ඇසුරු කරන්නේ යොමු කරන්නේ සුමඟට. අයහපත් පාප ධර්මයන් පිටු දකිනවා, අත්හරිනවා, යහපත් ගුණ ධර්මයන් අනුගමනය කරනවා. ආවාදයක් අනුශාසනාවක් කළතන දොහොත් මුදුනින් පිළිගන්නවා. එවැන්න ඇසුරු කිරීම මගේ මේ නිවන් ගමනට මහෝපකාරී වෙනවා කියලායි බෝසතුන් වහන්සේගේ ප්‍රාර්ථනාව. එනිසා ඒ විදිහේ නුවණින් තොර පුද්ගලයන්ගේ ඇසුරෙන් වැළකීම, ඊළඟට නුවණින් යුක්ත නැනවතුන් ඇසුරු කිරීමත් විශේෂ කාරණයක් වෙනවා. පස්වෙනි කාරණේ ඇටියෙද. එතන නැනවතුන් කියලා මෙතන හඳුන්වන්නේ සමාත බාහිර දැනුම අඩු වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ දන්නවා, විනයේ දන්නවා, ප්‍රතිපත්තියේ දන්නවා, කුසල අකුසල දන්නවා, මෙලෝ පරලෝ දන්නවා, කර්ම විපාක දන්නවා, හේතුඵල දන්නවා, නාම රූප ගැන දන්නවා, පංචස්කන්ධය දන්නවා, දුලස් ආයතන දන්නවා, අටලොස් ධාතු දන්නවා, එවාගෙම දෙවිස් ඉන්ද්‍රිය දන්නවා, පටිච්චසමුප්පාදය දන්නවා, ආරි සත්‍ය අතර දන්නවා. එවැනි දැන උගත් එවක් ධර්මයේ ගැන අවබෝධයක් ඇති කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම නූපන්න ධර්මයේ තේනවත් ප්‍රඥා උපදින්න හේතු වෙන උපන්න ප්‍රඥා වැඩි දියුණු වීමට හේතු වෙනවා. ඊළඟට තියෙන්නේ ගම්බීර ඥානචර්යා පත්‍යවෙක්කනක හයවෙනි කාරණේ. ගැඹුරු ඥානචර්යාව මෙනෙහි කිරීම. මෙතන ඥානචර්යා කියන එක දෙකක් වෙනවා. එකක් තමයි මහබෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත කීම. කිනිතුන් අහලා ඇති සේනක පඬිතුගේ ජාතකයේ. එවැගේම ආදාසමුක පඬිතු ජාතකයේ, විදුර පඬිතු ජාතකයේ, මහා ඖෂධ පඬිතු ජාතක උම්මග්ග ජාතකයේ. මේවාෙහිදී බෝසතාණන් වහන්සේ පුදුම විදියට නුවණ හසුරුවලා තියෙනවා. ප්‍රඥා පාරමිතා කුරලා තියෙනවා. ඒවා ඒ අනුව සිහි කරන කොටත් තමන්ගේ නූපන්න ප්‍රඥාව උපදින උපන්න ප්‍රඥාව වැඩෙනවා. අනික් කාණේ තමයි ලෝතුරා බුදුබාට පත්ලා දේශනා කළ තින පරමාර්ථ ධර්ම සම්භාරයක්. මොනවාද? චිත්තේ චෛතසික රූප නිර්වාණ කියන සතර පරමාර්ථයක් දේශනා කළතියි. ඒවා නාම රූප වාසී, පංච උපාදානස්කන්ධ වාසී, දොළොස් ආයතන වාසී, අටලොස් ධාතු වාසී. රාගයෙන් දෙවිස ඉන්ද්‍රිය වාසී, පටිච්චසමුප්පාදාංග 12 වාසී, කට්ඨාන සූවිස්ස වාසී, මේවා ප්‍රභේද වාසීන් දේශනා කළා කියලා. මේවා මෙනෙහි කරන්නට ඕනේ. මේවා ඉගෙන ගන්නට ඕනේ. මේවා සාකච්ඡා කරන්නට ඕනේ. මේවා නැවත නැවත හිතේ ඉතාලිතේ ආબોධය වැඩි කර ගන්නට ඕනේ. එවාගෙන් බුද්ධ සන්තානීය තින නවාරහාදී බුද්ධ ගුණ. දස බල ඥාන 10, විසරද ඥාන 4, පටිසම්විදා ඥාන 4, බුද්ධ ඥාන 14, මහා ඥාන 16, ආවේනික බුද්ධ ගුණ ධර්ම 18, සත්‍වේක්ෂා ඥාන 21, එවාගෙම බෝධිපාක් ධර්ම 37, එවාගෙම චත්තාලීසාකාර මහා විපස්සනා ඥානය, චතුචත්තාලීසති ඥාන, පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන, සමපන සුද්‍යාවියේ ඥාන, දෙසත්ත ඥාන, සත්‍යත්ත ඥාන, මේ ආදී වශයෙන් ඇති ඥාන සම්භාරයන්, ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, ආශය අනුසයේ ඥාන, යමක මහා ප්‍රාත්‍යාරිය ඥාන, මහා කරුණා සමාප්‍රත්‍ය ඥාන, සරුවක්ෂතා ඥාන, අනාවරණ ඥාන, මේවා මෙනෙහි කරන්නට ඕන. මේවා මෙනෙහි කරන්නේ නෝපන්නේ ප්‍රඥා උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. නිදසුනක් වශයෙන් දෙතියෙන් කියනවා, දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රඥාවන් නවආරහාදී බුද්ධ ගුණත් ප්‍රඥා මුල් කොට ඇති බුද්ධ ගුණ. මේවා සිහි කරනකොට තමන්ගේ සිතේ ඕනෑම ගැටලුවක් නිරාකරණය කරගන්නේ නුවණ පහළ වෙනවා. තමන්ගේ දෛනික නිවසේ ගැටලු හරි රාජකාරී තැන්වල ගැටලු හරි දහම් ගැටලුවක් හරි සිහි වෙනවා නම් තේරුම් ගන්න බැරිව පිළිතුරක් නැතුව මේ බුදුගුණ නාමයේ සිහි කරනවා. මේ බුදුගුණ නාමයේ සිහි කළා ඉතින් ආවර්ජන කරන මේ බුදුගුණන නන බලයෙන් මට මේකට පිළිතුරු වැටේවා කියලා. වහාම සමන්තිය ගැන පිළිතුරක් එනවා. මේ තිස්සරත් මම බණකදී කීවා මේ අවුරුදු 8කට ඉස්සර වෙලා ඒ කියන්නේ අභිධර්ම පාඩමක් පටන් ගත්ත 1975 ජූලි මාසේ 12 වෙනිදා අපේ ගල්දුවාරන්නේ අපේ නවක භික්ෂුන් වහන්සේලාගේ පන්තියක. ඉතින් අභිධර්ම නිදානේ කියන්නේනකොට මම දැනගෙන නොහිටි ප්‍රශ්නයක් මම අහුවා. ඒක මම කලින් අහලා තිබුණේ නැහැ, පොතක දැකලා තිබුණේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ මාස 9 මාස 3ක් තවුතසා භවනේ ධර්ම දේශනා කළේ. එතකොට තවුතසා භවනේ වෙලාවෙන් කොච්චර වෙලාවක්ද කියලා ප්‍රශ්නයක් ඇසුවා. ඉතින් මම ඒක කලින් ඉතලා තිබුණේ නැති නිසා මතක නැහැ. ඒ වගේම අනිත් කිරිස කොහොමවත් දන්නේ නැහැ. ඉතින් මේක නොකියත් බැරි නිසා මම ඉතිපිසෝ ගාථාව හොඳින් ආවර්ජනා කළා. එනකොට මට මතකයි ඉතිපිසෝ ගාථාවෙන් 40 ලක්ෂයක් මම භාවනා කළා තිබුණා වදලා තිබුණා. ඥානයක් නෙමෙයි. ඒ නිසා මම ඉතිපිසෝ ගාථා සිහි කළ මෙන්න මේ නවආදී බුදුගුණ බලයෙන් මට වෙලා වැටේවා කියලා හිතුවා විතරයි. අහසෙන් ඇවිල්ලා කෙනෙක් කියනවා වගේ මනසට අදාසක් ආ විනාඩි 9යි කියලා. විනාඩි 9යි කියලා කිව්ව ගමන්ම මං කිව්වා පිළිසෙට විනාඩි 9යි හදලා බලන්න කිව්වා. අපේ මාස 3ක් දිව්‍ය ලෝකේ විනාඩි 9යි. එතකොට මාසෙකට දින විනාඩි 3යිනේ. කොහොම දෙන්නේ කියලා බලන්න කිව්වා. 10 10 8 විනාඩිය. 10 10 8 විනාඩියයි මාස විනාඩි 3යි. මං කිව්වා හදලා බලන්න. අවුරුදු 100ක් ඒක දවසයි නේ ඇටපැයේ දවසයි. අවුරුදු 100ේ මාස කරන්න කිව්වා. මාස 1200යි නේ. මාස 1200 දැන් මෙතන තුන් මාසනේ ගණන. ඉතින් මාස 1200 බෙදලා බලන්න කිව්වා විනාඩි කරලා. එතකොට පැයකට විනාඩි කීයද? පැයකට විනාඩි 360යි නේ. 3600. ඒකෙන් බෙදලා බලනවා 3600 600 1200ෙන් බෙදලා බලුවාම එන්නේ 3යි. මාසෙකට 3යි විනාඩි. මාස 3ට විනාඩි 9යි. හරියටම හරි. ඉතින් කවද ඒක වටහා දොන්නේ මම පොතකින් දැකලා නෙමෙයි අර බුදුගුණ සිහි කිරීමෙන් එක වාක ඇති වෙච්ච වැටහීමක්. සමහර දහම් ගැටළු විසඳ ගැනීම සඳහා 1963 ඉඳලා මම භාවිතා කරන බොහෝ සින් තෙසත්ත්‍ය ඥාන වන්දනාවට මෙනෙහි කිරීමට භාවිතා කරන බුදුගුණ භාවනාවක් හැටියට. සමහර දහම් ගැටලුවක් ආවම මේක විසඳගන්න කෙනෙක් ආගන්න කෙනෙක් ළඟ නැතිනම් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඒකෙන් හිතින් ගිහිලා තෙසත්ත්‍ය ඥානෙකින් හරි වචනින් හරි කියලා අදිස්ථාන කරගන්නවා. මේ තෙසත්ත්‍ය ඥාන බලයෙන් මට මේ දහම් ගැටලුව පැහැදිලිව වැටහෙවා කියලා. කිසි ප්‍රමාවක් නැතිව පාට වැටීම තියෙනවා. මේ කිව්වට මේ ධ්‍යාන බලයක් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ තියෙන බලමහිමියයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ගම්භීර ඥානචර්යාවන් තවත් ගැඹුරු නුවණ ගැඹුරු නුවණින් දෙසෝ දහම් කරුණු මෙහි සිහිකරන්නේ සමාගයේ සිටේ නූපන්න ප්‍රඥාව පහළ වෙනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. අත්මිකාණී තමයි තදදී මුත්තතාව. තදදී මුත්තතා කියන වචනේ තේරුම මේකයි. සං අදිමුත්තතා අදිමුත්තතා කියන්නේ අධ්‍යාසය. අධ්‍යාසයේ ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනා දෙකක් තියෙනවා නේ, හීනාදිමුත්තිකතා, පනේතාදිමුත්තිකතා කියලා. දැන් මේක පනේතාදිමුත්තිකතාවක් කියන්නේ යහපත් අදිස්ථානයක් අදහසක්. ප්‍රාර්ථනාවක්. කොයි විදිහකද තං මේ ධම්මේචේවත් ප්‍රඥාව වැඩි වුණු කර ගැනීමේ ප්‍රාර්ථනාව තමයි තදදිමුත්තතා. ඒ සඳහා තමන් අදිෂ්ඨාන කරගන්නට ඕනේ මං වාඩි වෙන කොටත් නුවණින් වාඩිවන්නේමි. නැගිටීම නුවණින් නැගිටින්නේමි. ඉදිරියට යාම නුවණින් යන්නේමි. හැරීම ආපසු එීම නුවණින් එන්නේමි. අතක් පයක් දිගෑරීමත් නුවණින් කරන්නේමි. හැකිලීමත් නුවණින් කරන්නේමි. ඉදිරිය බැලීමත් නුවණින් කරන්නේමි. හැරී බැලීමත් නුවණින් කරන්නේමි. එවාගෙම ඇඳීම පැළඳීම ආහාර පාන ගැනීමත් නුවණින් කරන්නේමි. එවාගෙ මූණ සේදීම දත් මැදීම කෙල ගැසීම කාරා ගැනීම උගුරු සේදීම කැසිකිලි වැසිකිලි යාම සියල්ලක් නුවණින් කරන්නේමි. හිතගෙන හිටියත් වාඩිවී සිටියත් ඇවිදින්මින් සිටියත් නිදාගෙන හිටියත් අවදිමින් සිටියත් කතා කරමින් සිටියත් නිහඬ වෙ හිටියත් නුවණින් යුක්තවන්නේමි. දෙමිනුල් යමදීම නුවණින් කරන්නේමි. ආහාර පාන සම්පාදනයේ නුවණින් කරන්නේමි. මේ හැම එකක් ගැනීම කල්පනාවක් අදිෂ්ඨානෙ තියාගන්නවා. මේ සෑම ක්‍රියාවක්ම සෑම වචනයක්ම නුවණින් කරන්නේමි කියලා. මෙසේ නුවණින් කරන්නේමි කියලා අදිෂ්ඨානෙ තියෙනකොට ඒක වරින් වර කැඩෙනවා. කඩනට නැවත නැවත තිහිගන්වමින් කිරීම නිසා හැම දෙයක්ම අර සති සම්පජඤ්ඤයෙන් කරන්න නුවණ පහළ වෙනවා. එයින් සිදුවෙන්නේ නූපන්න ධම්මයේ උපදිනවා වත් නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා. මෙන්න මේ කියන්නේ කාරණා අනුව යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසා නූපන්න ප්‍රඥාව උපදින උපන්න ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් කළ යුතු වන්නේ සරුවඥන් වහන්සේ දෙසුවා වූ මේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය කියන මේ ගාම්භීර ධර්මයන් ආගෝධ කර ගැනීම සඳහා නුවණ දිනු කිරීමට අදිෂ්ඨානේ තබා ගැනීමයි. ඒ අදිෂ්ඨානේ සඳහා අපි සීලයක පිහිටා සිටින්නට ඕන. වීර්යයත් සිහිනුවණත් අවදීන් තබාගෙන සමත භාවනා විපස්සනා භාවනා දෙක වඩන්නට ඕන. සමත භාවනා විපස්සනා භාවනාදී වැඩීමේදී විශේෂයෙන් පළපුරුදු ගුරු ඇසුරක් ඕනේ. පළපුරුදු ගුරු ඇසුරක් නැතුව මේක වඩන්න යාමේදී සමා සමාරිත අතනමං වෙන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ භාවනා රැදු මෞපිය දෙන්නේ තමන්ගේ දියණියත් සමග වෙලා සෑහෙන වෙලාවක භාවනා ගැන සාකච්ඡාවක යෙදුණා. ඒ දියණිය බොහෝම දක්ෂ ලෙස භාවනා කරනවා. ඒ දක්ෂලෙස භාවනා කරတဲ့ තෙතුමියට ලොකු බාධාවක් ඇවිල්ලා තියෙනවා. අන්තිමේ සොයා සොයා බලනකොට ගුරු තුමියකගෙන් මේක උපදෙස් ලබාන තියෙන්නේ මැලේසියානු සිල්මෑණි කෙනෙකුගෙන්. එතුමියගේ උපදේශයක් වැරදෙනා මහත් විශේෂණයකට පත් වෙලා ඉන්නවා දැනට. අන්තිමේදී අපේ සාකච්ඡාව තුළින් ගොඩක් දොරටේ විසඳා ගන්න හැකි වුණා. ඒ මක්නිසාද නියම ගුරු ඇසුරක් නැතකොට බොහෝ අනතුරුදායක දේවල්ට මුහුණ පාන සිදු වෙනවා. මේට අවුරුදු 5-6කට ඉස්සර වෙලා සදහවත් මව් කෙනෙක් අප ඉදිරියේ භාවනා පන්තියේ කැවිල්ල තමන්ගේ කමඨාන ගැන කියා හිටිය. එතුමිය කියනවා ස්වාමීනි මම බොහෝම හොඳින් භාවනා කළා. මං සෝවාන් ඵලයටත් පත් වුණා. මට ඕනෑ වුණා ආනාපාන සතිය වඩන්ද ධ්‍යාන වඩන්ද. ඉතින් මගේ ගුරු ස්වාමීන් වහන්සේට කිව්වා මට උපදෙස් දෙලා මට ආනාපාන ප්‍රතිභාග නිමිත්ත ලැබුණා. මේ ප්‍රතිභාග නිමිත්ත ගැන කිව්වාම ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්නා මේක ලොකු වෙන්න, කුඩා වෙන්න, දකුණට කැරකෙන්න, වමට කැරකෙන්න, ලං වෙන්න, ඈත් වෙන්න, උස් වෙන්න, පහත් වෙන්න අදිස්ථාන කරන්න කියලා. ඒ කියන්නේ කියන හැටි මං කළා. අන්තිමේ ස්වාමීනි මට ඉවසියේ නැහැ ඉසරදයක් ආවා. ඒ ඉසරදේ අදේන දක්වා මට වැය නිදා ගන්නත් නෑ රෑ දවල් නිරතුරුවම ඉසරදේ පවතිනවා. දැන් මේ භාවනාවක් නෑ කරගෙන ගියේ භාවනාවක් නෑ මට නිදා ගන්නත් නෑ මට කායික වශයෙන් කිසිම සනිටිල්ලක් නෑ ස්වාමීනි කියලා ගොම බැගෑපත්තු කියා හිටිය. මේ මක් නිසාද අර ගුරු උපදේශේ වැරදිච්ච නිසායි. ප්‍රතිභාග නිමිත්තේක සෙල්ලම් කරන එකක් නෙමෙයි. ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ හරියට චක්‍රවර්තී රජ වෙන දරුවෙක් මව කුසේ ඉන්නවා නම් ඒ චක්‍රවර්ති ගර්භයක් රැකගන්නා වගේ රැකගන්න කියලා. ඒ වගේම ගොයම් පීදෙන්න ඉස්සර බන්දි හැදෙච්ච ගොයම මනමින් ආරක්ෂා කරගන්න තියෙන. ඒ වගේ තමයි මේ කියන ප්‍රතිභාග නිමිත්තක සෙල්ලම් කරන්නේ නැතුව බොහෝම ගරුත්වයෙන් ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ උපදේශයෙන් නැති නිසා අන්තිමේ මෞතමියට කරගෙන ගියේ භාවනාවක් නෑ සප විහෙරණියකුත් නෑ. මෙන්න මේ වාගේ තත්ත්වයන් උදාපත් වෙන නිසා භාවනා කරනු කැමැති හැම පින්නතුක විසින් විශේෂයෙන්ම ගුරු ඇසුරේ පිහිටා සිටගෙන නිකං ගුරු ඇසුරේ නෙමෙයි තමන්ට මේ අධ්‍යක්ෂීමක් හෙවත් පළපුරුදු ගුරුවරයෙක් ඇසුරෙන්ම පුහුණු කළ යුතු දෙයක් තමයි මේ සමථ විපස්සනා භාවනා මාර්ගය. ඒ සඳහා පළමුවෙන් අපි කැටියෙන් කියනවා භාවනා කරන කැමැති සෑම දෙනා විසින් පළමුවෙන්ම ගතස් පිරිසිදු කරගන්නට ඕනේ. අත්පා මූණට හොඳින් දෝහණය කරගන්නට ඕනේ. සීලය පිරිසිදු කරගන්නට ඕනේ. වාඩි වෙන තැන පිරිසිදුව තබා ගන්නට ඕනේ. ඊළඟට තමන්ගේ සීලය මෙනෙහි කර හිතේ සතුටක් ඇති කරගන්නට ඕනේ. ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. මට පුළුවනි. මට රත්නත්‍රයේ පිහිටෙන් මේක කරගන්න පුළුවනි කියලා තමන්ගේ ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. ඊළඟට බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේට ගුරුතුමන්ව ජීවිතේ පූජා කරන්නට ඕනේ. බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ස්වල්පයක් මෙනෙහි කරමින් හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මෛත්‍රිය වඩලා හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් ශරීරයේ දෙතිස් කුණප පිළිකුළු බව මෙනෙහි කරන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මරණ සතිය තිහි කරලා අනිත්‍යතාව හිතට දරා ගන්නට ඕනේ. මේ ටික කරලයි භාවනාට යොමු වෙන්නේ. ඒ භාවනා කරන වෙලාවේදීද තමන්ගේ ගත වෙච්ච කාලේ සිදුවෙච්ච දේවල් කියපු කරපු දේ ඔක්කොම අමතක කරන්නට ඕනේ. ඒ වගේම ඉදිරියේ කරන්න තියෙන මේ දේවල් ගැන ඔක්කොම අමතක කරන්නට ඕනේ. එසේ අමතක කළා තමන්ගේ හිත මේ මොහොතේ පමණක්ම තියෙන හැටියට හිත එකාසු කරගන්නට ඕනේ. එකාසු කරගෙන තමයි නිසි උපදේශ ඇතුළේ සමත භාවනාවක් වඩන්න තියෙන්නේ. සමත භාවනා වඩලා ඒන් ලබාගත් උපචාර සමාධිය හෝ අර්පණ සමාධිය පිහිට කරගෙනයි විපස්සනාවට හැරෙන්නේ. විපස්සනාවට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවකින් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට පිවිසෙන එක දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් රූපාචර ඥාන ලබාගෙන විපස්සනාට හැරෙන දෙවෙනි දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් අස්ස සමාපatti ලබාගෙන විපස්සනාට හැරෙන දොරටුවක් තියෙන මෙහෙම දොරටු තුනක් තියෙනවා. දැන් පින්දීම හැකිනේම උනත් එහෙම නැත්නම් වෙන විපස්සනාවක් උනත් වඩන උපචාර සමාධිය ලැබුණෙන් පස්සේ විපස්සනාට හැරෙන්නේ. එතකොටයි මේ විපස්සනාව කෙරෙන්නේ. එහෙම නැත්නම් සමත භාවනාවකින් ආනාපාන සතිය හෝ මෛත්‍රී ආදී බ්‍රහ්ම විහාර භාවනාවකින් හෝ කිලිකෝල් භාවනාවකින් හෝ කසින භාවනාවකින් හෝ රූපාචර ඥාන උපදවනවා. රූපාචර ඥාන පදනම් කරගෙන ඒ ආලෝකයෙන් මේ නාම රූප ධර්මයන් මනමින් දැක ගැනීම විපස්සනාවට යෙදෙන්න පුළුවන්. ඒක අරට වඩා සාර්ථකයි. ඊටත් වඩා කසින ඥාන වඩා අරූප සමාපatti උපදවනවා. දැන් සමහර කෙනෙක් මේ ආනපාන සතියෙන් අරූප සමාපatti උපදවනවා කියලා කරනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. කසින ධ්‍යානම වුණ අරූප සමාපatti උපදවන්න කසින ධ්‍යාන නමයකින් එකකින් තමයි පුළුවන්. දහවෙනියකින් පුළුවන් කමක් නැහැ ආකාශ කසිනෙන් අරූප සමාපatti උපදවන්නට බෑ. ඒතකොට මේ කියන්නේ අරූප සමාපatti හතරක් ඉපදෙවා නම් වඩන්න තියෙන සමාපatti අටම සම්පූර්ණයි. හේතනත්තාගේ ධ්‍යාන ශක්තිය බොහොම බලගතුයි. හේතනත්තාගේ ධ්‍යානයෙන් ලැබෙන ප්‍රතිභාග නිමිත්ත ආලෝකය බොහොම බල සම්පන්නයි. ඒ නිසා ඔහුගේ හිතේ පහළ වෙන ප්‍රඥා ආලෝකය බොහොම තීක්ෂණයි. මේ තීක්ෂණ වූ ප්‍රඥා ආලෝකයෙන් මේ රූපකයට විනිවිද බලමින් නාම රූප වශයෙන් සියල්ල වෙන්කොට දැක ගන්න පුළුවන්. ඒ නාම රූප වෙන්කොට දැක ගැනීමෙන් පසුවේ හේතුඵල සම්බන්ධතාවක් දැක ගන්න සමත් වෙනවා. ඊට පස්සේ සම්වර්තන ඥානයේ ප්‍රථම ත්‍රිලක්ෂණයට නම් වෙනවා. මේවා එකින් එකට ගෙනලා උද්‍යාමී ඥානයෙන් ඊළඟට භංගානුපස්සනා ඥානය ඒක බොහොම ගැඹීර අවස්ථාවක්. මේ ආවාත ඥාත කරන තැන නෙමෙයි. ඒක බොහොම පිරිසිදු කරගන්න පුළුවන් අර ප්‍රඥා ආලෝකේ යම් පමණ තීක්ෂණ නම් ඒ තරමට කියුණු ලෙසින් පුළුවන් වෙනවා. ඉතින් මේ භංගානුපස්සනාවෙන් එහාට ඉතින් ඥාන පරම්පරාව සුවකේ දියුණු වෙනවා. සංකාරුපේක්ඛා ඥානයට ගියාම මේ පැත්ත සංස්කාර එහා පැත්ත නිර්වාණය කියන මට්ටමට ආභෝධයක් ඇති වෙලා හිත මධ්‍යස්ත වෙනවා. එනහිත පුදුමාකාර ඒකාග්‍රතාවකටපත් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ශක්තිමත් වුණා නම් යම් වෙලාවක සෝවාන් මාර්ග චිත්ත වේතේ පහළ වෙලා පළමු අරට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. තින්නතුළු සමා ලබාගත් මාර්ගයේ මේකයි ඵලයේ මේකයි නිවන මේකයි කියලා ආબોධන ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. තවදුරට උද්‍යාමී ඥානයේ පටන් විපස්සනා කුරුගයන් වීමෙන් දෙවෙනි මාර්ග චිත්ත වේතියක් තුන්වෙනි මාර්ග චිත්ත වේතියක් හතරවෙනි මාර්ග චිත්ත වේතියක් ඒ ධර්ම විනයානුකූලව සිදු වෙනවා. ධර්ම න්‍යායානුකූලව සිද්ධ වෙනවා. ඒ සතන මාර්ගයේ තනතුරුවම තමා ලබාගත් මාර්ගයේ මේකයි ඵලයේ මේකයි අරමුණු නිර්වාණය මේකයි ප්‍රහේණිකලෙස් මිච්ඡරයි ඉතිරි කෙලෙස් මෙච්චරයි ආදිවාසයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් තමම තේරුම් ගන්නවා තමන්ට ලබාගත් අධිගම ඥානය ගැන. අන්තිමේදී ඔය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා සතර මාර්ග ඵලානුක්‍රමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා අර ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් 108 තෘෂ්ණාවෙහිවත් අවීචේ පටන් නවාග්‍රේ දක්වාද දසදහසක් සක්වලද කෙලලක්ෂයක් සක්වලද අනන්ත සක්වලද හැම තැනම පැතිරීගෙන තියෙන 108 තෘෂ්ණා ජටාව සම්පූර්ණයෙන් සිඳී බිඳී නිහි පැතිරිච්ච දේවල් ඔක්කොම ගැන වෙලා තේදෙනවා. අපේ චිත්තසංතානයේ පිරිසුදු වෙලා නැවත ඉපදීමක් නැති ජරාවක් රෝගයක් ව්‍යාධියක් මරණයක් නැති අජාති අව්‍යාද අශෝක අනුපායාස අමෘතමා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. උන්වහන්සේට නැවත පුනර්භවයක් නැහැ. උන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා කීන ජාති උසිතම් බ්‍රහ්මචාරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති කතං කරණේ වගේම කීනා ජාති මගේ ඉපදීම අවසන් වුණා. කතං කරණීයං මට මේ නිවන සඳහා කළ යුතු වැඩ නිම වුණා. උසිතම් බ්‍රහ්මචාරියං සතර මාර්ග බ්‍රහ්මචාරියාව වෙත නිම වුණා. එවාගෙම නිමෙදිරියට මට පුනර්භවයක් නැහැ කියලා උන්වහන්සේ ප්‍රීති වාක්‍යකේ. මේ විදිහට අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගන්න පරම සමත්ුනේ ප්‍රඥා භාවනාවෙන්. රහතන් වහන්සේලා දෙසේ ප්‍රඥාව දිනු කර ගැනීමෙන් සත්‍යද මඟඵල නිවනින් සැනසීමටපත් වුණා. අපේ සරුවඥන් වහන්සේ අති දීර්ඝ කාලයක් තිස්සේ පිරු බෝධි සම්භාර හේතුවෙන් බෝමුලාරා වැඩ ඉඳගෙන අනුකතුගේ උපදේශයක් නොමැතිව ස්වයම්භුක් ඥානයෙන් මේ ගාම්භීර ධර්මය ආબોධ කරගෙන සරුවක්නි තාඥාන ප්‍රතිලාභයෙන් සම්බුද්ධත්වයට පත්වීවදාලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට ධම්ම සිවැස්සෙවා සූවිසි අසංතයෙන් 9 කෝටි 60 ලක්ෂයක් දෙන ආර්ය සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් පුර පැමිණෙව්වා. අනාගතේ බල අදිස්ථාන බල පිහිටුවා මානෙල් මා සෝන විහෙදෙන ශ්‍රීමක පත්මයෙන් සුදු බුදුනැස් හේදෙන දනදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාස දහම් කඳ දේශනා කළා. අවුරුදු 45ක්ම නිවන් සත්‍ය වළඳමින් වැඩ සිට දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මීපාණක් නිවෙන්නාසේ අනුපාදේශේස පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. ඊක්‍රේ සී රහතන් වහන්සේලාද පිරිණුණා. ආර්යයන් වහන්සේලා සුගති ඵලයන් වුණා. සසු ජනතාව සෝකේ කර්ම රූපව සුගති දුගති ගියා. ධනිත විහාරස්ථාන රාජධාන උයන්පුකුණ මාස්ටා සියල්ල කාලය ගෙවමින් නැස්තාවසේත වුණා. මේ වාගේ රහඳකාරකා මහා පෘථිවි මහා මේරු පර්වතේ මහා සාගර ආදී කල්පස්ථායේ වස්තුද දේවාල දුරල් යෙදකඩන් යාන වාහන මිලමුදල්ලාගේ පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් රතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්මාව සියල්ලද මතුමත්යේ ලැබෙන දිව්‍ය මානුෂ ආදී සප සම්ප්‍රක් සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාරද ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි සංතති පරම්පරා වශයෙන් ඇතිව නැතුව යන දවින් අනිත්‍යයි ඇතිවෙන්නේ නැතිවෙන්න කෙන්නතර පෙළෙන දවින් දුකයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිසාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. මේ දුක ගැන දෙන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි. මේ දෙක නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිර්වාණ ධාතුව සාක්ෂාත් වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් සිරෝ දානාදී පාරමී බැලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සතර දුක්තරණය කළේ කෙලෙස් නිමල නිවාසාන්ත නිවමින් සැනසේ වදාළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්යාපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරී වේවා. අපේ ජීවිතයේ පුරාණ අස්පත් කරන සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ග බවටද බෝධිපාක් ධර්ම බවටද පාරමී බාටදපත් වේවා. පැතුම් බෝධි ඥානයකින් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. නිකිනිපුර පසලස්වක් බොහෝ දවසාදයි. ධර්ම භාණ්ඩාගාරික අනිද මාහිමියන් වහන්සේ උතුම් අරිහත්ත්වයට පත් වී වදාළේ අද වැනි දවසේයි. මහා පොළොව කම්පා කරවැනින් පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ වුණේ අද වැනි නිකිනිපෝය දවසේයි. ඒ වාගේ උදාාර ඓතිහාසික පූජනීයත්වයට පත් වූ මේ උපෝසත දවසේදී සිල් පිළිපෙළා ධර්ම ශ්‍රවණේ කරමින් සුද්ධ පූජා කරමින් සමති විපස්සනා භාවනා වඩමින් දැන් මෙතෙක් තයක් මුළුන්නේ මන ඇසීමෙන්නේ රැස්පත් කරගත් සීල කුසල සම්භාරය මේ සහභාගී වෙන සෑම දිනකට විශේෂයෙන් මේ තරුණ බෞද්ධ සංගමයේ හිලදානි මනුල්ලහ විශේෂයෙන් ආගමිකයන්සේ මෙහෙවන පින්වත් කුණවර්ධන මහත්මයාගේ සෑම දිනකටම සිය පෞල්වල සීල දිනකට මේ පල්ලෝගේ ඥාතීන්ගත් ආරක්ෂක දෙවියන්ගත් හිතායිතමද මලා සෑම සත්‍යයන්ගත් ලොවේ ලෝතුරා සූපිනිස වේවා සවතව ධර්මඥානේ භාවනාඥාන වැඩේවා සම්්‍යක් සාතන මුදුන්පත් වේවා දෙලෝ සුභසත සැලසේවා කෙලවරපතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනි. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.